ප්‍රශ්නය එක කෝණකින් බලන්න එපා. අය කෝණකින් බලන්න. හතර පැත්තෙන් බලන්න, උඩිනුත් බලන්න, යටිනුත් බලන්න, අය පැත්තෙන් බලන්න. එතකොට තමයි ප්‍රශ්නේ හරියට තේරෙන්නේ. සිංහල ජාතිය අපි බේර ගන්න උත්සාහ කරනවා. සිංහල මිනිස්සු කොච්චර පාරෙන් ගා කනවද? ගුණාගලට වැඩිය මමයි හාමුදුරුවෝ. මීටර් 100 100 ටින් ගන්න. උන්ට සිංහල කතා කරන දැක්කම තේරෙන එක සිංහල කට්ටිය කියලා. ඒ සිංහල බෞද්ධ ඉඟන්නෝ ටික බේර ගන්න. ඒ කට්ටිය තම ටිකක් අප යන්න. ඒ කට්ටියවත් නගාගිට වගේ ඒ කට්ටියගේ ජීවිත පුනරුත්ථාපනය කරන්න අපි කවුද වැඩසටහන් කරන්නේ නැන්නේ. ජාතිය බේර ගන්න අදිනවා. අපි මිනිස් සිංහා කනවා. ඒකට කිසිම ප්‍රතිපිළිකරණයක් නැහැ නේ අපේ. ඒකද අපේ බෞද්ධකම. අපේ බෞද්ධයේ පාරෙන් ගා කරනවා. බත් පාර්සලයක් කරන් දෙනවද අපි? බෞද්ධකම ගැන අප කතා කරන්නේ. එච්චරකක්ම තියෙන මේ මිනිස්සු බත්ය කරන් දෙන්න එපා. ඒ කට්ටිය ජීවිත නගාහිට වන්න එපා. ඒ අසරණ අහිංසක මිනිසුන්ට යම් කිසි පිළිසරණක් කරන්න එපා. කො අපේ බෞද්ධකම. බුදුදහම කියලා තියෙන එකනේ. පස්ථාන කරන්න. අනිත් අයට දෙන්න. එයාය බේර ගන්න. එයාට පීඨ වෙන්න. බුදුහන්දර ගාවාද මේ. ආගන්තුක සත්කාර, ගිලාන උපස්ථාන, වැඩිහිටි උපස්ථාන. ඒවා මොකවත් අපේ ජීවිතවල නැහැනේ. නාම මාත්‍රික බෞද්ධයෝ තමයි ගොඩාක් ඉන්නේ ජීවිතේ. ගොඩක් දැකලා නාම මාත් ඉන්නවා සුළු පිරිසක්. ඒගොල්ලෝ නිවැරදි බෞද්ධයෝ. පොඩි පිරිසක්. මේක බෞද්ධ රටක් නේ පුතා. කැබිනට් මණ්ඩලයේ 300 ගණක් ඉන්නවා නේද? සිල් ගන්න ඇමතිගොල්ලෝ කී දෙනෙක් ඉන්නවා. එතකොට පාලනේ බෞද්ධ නෙමෙයිනේ පුතා. පාලකේ බෞද්ධ නෙමෙයිනේ. කොහොමද ඒගොල්ලෝ බෞද්ධකම්? රටේ පළවෙනි පුරවැසියා බෞද්ධයෙක් නේද? කොහොමද දෙපොළට සිල් ගන්න ෆොටෝ එකක් පෙන්වන්නද? ඔන්න අරක බෝතලක් බිවි මේ පාටිදායි දෙපොයි දාව කට්ටි ඔක්කොම එකතු කරලා පළවෙනි පුරවැසියා බෞද්ධ නෙමෙයි නා පාර්ලිමේන්තුවත් බෞද්ධ නෙමෙයි නා පාර්ලිමේන්තුවේ අපේ ඇමති මණ්ඩලයේ සිල් ගන්න කොහොම පෙළපාලිය යන්න කියනද මිනිතුන් රට හැදෙනවා හැමතැනම මේ රස්සින් දාලා කතා කරන්නක අපේ ඇමතිගොල්ල සිල් ගන්න ආදර්ශයක් දෙන්න අපට පළවෙනි පුරවැසියා අපට ආදර්ශමත් වෙන්න ඕනේ කොහොම එහෙම කතා කරන්නද ජනාධිපති සිල් ගන්නෙත් නැහැ ඇමති මණ්ඩලයේ සිල් ගන්නෙත් නැහැ ප්‍රභූර් සිල් ගන්නෙත් නැහැ අපි සිල් ගන්නෙත් නැහැ මොකක්ද අපි කතා කරන බෞද්ධකම පුතා නිකන් වීලුවක් වගේ නේ අර වීල මිනිස්සු කියවන්නේ ඒ වගේ එකක් මේ වෙලා තියෙනවා කොහොම බෞද්ධකම රටේ පළවෙනි පුරවැසියා සිල් ගන්න එපා සාදු කියලා සිල් ගන්න යම්ම මාර්ග වඩන්න ඕනේ සිල් නැදෙම සිල් අරගෙන හිටියාම් පුතා මිනිස්සු ඔක්කොම හැදෙනවා නේ ජනාධිපතිතුමා සිල් අරන් කැබිනට් මණ්ඩලයේ සිල් අරන් එහෙනම් අපි සිල් ගන්නවා මිනිස්සු මේ නැගීමක් එනවා ඔයට බැරුම් ආනෝ පුතා ඒක ශ්‍රේෂ්ඨයි. හැබැයි ඒක වැවුවට වැඩක් නැහැ. පොයට කලින් දවසේ සේල් එක බැලුවාම පොය දවසේ සේල් එකත් එක්ක තමයි වෙලා තියෙන්නේ. වැවුවට වැඩක් නැහැ ආදායම් ලැබිලා. ඒ ටික විකිනිලා. සාමාන්‍ය දවසකට රුපියල් 10000කට මත්පැන් විකිනනවා නම් පොයට කලින් දවසේ පුතා 20000ක විකිනනවා. ඒකට පොය දවසේ 10000ට විකිනිලානේ. වැවුවට ප්‍රශ්නයක් නැහැ නේ. වැවුවත් හැරියා වාගේ තමයි. ඒ ආදායම් කලින් ලැබිලා. බෞද්ධ රටේ පුතා බෞද්ධකම රැකගන්න DCSL එක තානම් කරන්න පුළුවන්ද බැරිද? ඒක තානම් කරන්නේ නැහැ නේ පුතා. බෞද්ධ රටේ ඇයි ටොබැකෝ එක තානම් කරන්න බැරිද? එංගලන්ත කම්පැනියක් නේ. ඇයි තානම් කරන්න බැරි? තානම් කරන්නේ නැහැ නේ පුතා. හෝටල් ටික තානම් කරන්න බැරිද? ඔක්කොම ගණික වෘත්තිනේ ඒවා කරන්නේ. මිනිසුන්ට ඉන්න හෝටල් ඕනේ නැහැ නේ. ගෙවල් දොරවල් තියෙනවනේ. සංචාරක කෙනෙක් එනකොටම ටෙන්ට් එකක් අරන් වරේ. මට ඇවිදින්න නෝනේ ඇවිදලා කොහෙද ගහක් කැටි ඉඳලා ඇවිදලා බලන්න බලන්න ප්‍රශ්නයක් නැහැ නේ හැමතැනම රූම් කියලා තියෙන්නේ රූම් කියන පුතා භාවනා කරන්නද රූම් දෙන්නේ මට කියන්නකෝ භාවනා සම්බන්ධයෙන් කුටි දෙන තැනක් තියෙනවද රූම් දෙන තැනක් තියෙනවද අනාචාරය ඇතුළෙන්නේ පන්සල් කඩන්ද රජයේ අනුග්‍රහය දීලා තියෙනවා මේක විරුද්ධව ප්‍රතිසීමක් දැම්මේ නැහැ නේද කොඩියල්ලාගෙන පාරේ ගියාද ඔකට විරුද්ධ රටේ පන්සල් රකින්නේ ඒකට අනුබල දෙනවා රජය ඒ බෞද්ධකම එතන නෙපෙන්නන්නේ අන්‍යයන් ගන්න ගාන්න එපා. ඒ කට්ටිය සිල් දෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. ඒ කට්ටිය පන්නන්න එපා රටෙන්. ඒ කට්ටිය බෞද්ධ කරලා උපවාස කරලා මේක තියාගන්න කටයුතු කරන්න. ඒක තුළින් තමයි අපි බෞද්ධයෝ කියන කේගොල්ල තේරුම් ගන්න. බුදුදහම කියන්නේ ඒක. අපි හැමෝම විජේ කුමරුගේ පරම්පරාව. කුවේණිගේ විජේ කුමරුගේ අපිට දහමක් තිබුණ නැහැ නේ පුතා. අපි ගස්ගල් වලට නේද වැන්නේ. මාවන්ස ආරම්භ බලමු ගස්ගල් වලට වැන්නේ අපිට දහමක් තිබුණ නැහැ. භාග්‍යතුන්සේ ඉරිදීන් තුන් වතාව වැඩලා බණ කියලා බුදුහාමුදුරුවෝ කවුද උන්වහන්සේ ගතිගුණ මොකද්ද කියලා අපිට පෙන්වලා දුන්නා. මුළු ලංකාවම බුදුහාමුදුරුවෝ බෞද්ධ කළා නේද? අද මේ සුළු පිරිස පුතා 114යි 15යි ඉන්නේ. මේ සුළු පිරිස බෞද්ධ කරන්න අපිට දක්ෂ නැහැනේ අපි. මේ මා జాතියක් වෙලා. ගෞතම බුදුහාමුදුරන්ට පුළුවන්කම වුණා ලංකාවට පය තියලා සිරිපතුල තියලා මුළු ලෝකෙම බෞද්ධ බවට පෙරලන්න වෙනස් කරන්න. වෙන අපි මෙච්චර කෝටි ගාණක් ඉඳලා පුත අපිට මේ පොඩි කට්ටියක් වෙනස් කරගන්න බෑනේ. අපිට ඒක ඉගැන්වුවේ නැහැනේ. අපේ ජාතිය අපේ රට කියලා අපි උත්සාහ කළේ. මුළු ලෝකෙම බෞද්ධම පුත මුළු බෞද්ධම මුළු ලෝකෙම අපේනේ. අපි අපේ රට බේර ගන්න උත්සාහ කරන නෑ මුළු ලෝකෙ අපේ රට කරන්න උත්සාහ කළේ නෑනේ. ඔච්චර දුරටම දැන් තායිලන්තේ අපේ රටක් නේ බෞද්ධ රටක් නේ. බුරුමේ අපේ රටක් නේ පුතේ අපේ රටක්. ඇයි බෞද්ධ ඒගොල්ලෝ. අපි බුදුන් සරණ යනවා කියවම තායිලන්තෙන් අපි පිළිගන්නවා. බුරුමෙන් පිළිගන්නවා. ඇයි මුළු ලෝකෙම අපේ රට කරන්න අපි උත්සාහ කරන්නේ නැත්තේ. මුළු ලෝකෙම අපට කියලා වෙනම රටක් නඩත්තු කරනවා අපි. මුළු ලෝකෙ අපේ කරන්න අපි උත්සාහ කරන්නේ නැහැ. එහෙම කල්පනා කරන්න මිනිසුන්ට ශක්තියක් නැහැ. එත කන්නේ කොහොමද කියලා කල්පනා කරනවා නේද දැන් ඕම. එත කන්නේ කොහොමද කියලා. අද තියෙනක බෙදාගෙන කන්නේ කොහොමද කියලා කවුරු කල්පනා කළාද? කල්පනා කරන්න ඕන ප්‍රධාන කාරණාව ඒක. දැන් තියෙන ටික බෙදාගෙන කන්නේ. අපි එහෙම කල්පනා කරන්නේ එත කන්නේ මොනවද එත කන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. රටක් හැදෙන්නේ නැහැ පුතා. මං කියන දේ හරිනම් පිළිගන්න. වැරදි නම් ඒක අත්හැරලා පුතාට හරි දේ කරන්න. කවදාරි රටක් ජාතියක් හදන්න මට අවස්ථාව හම්බ වුණොත් මම හදන්නේ වෙනම අමුතුම ක්‍රමයකට පුතා. කිසිම කෙනෙක් ඉතරිදවන්නේ නැහැ. කිසිම කෙනෙක් එලා දකින්නෙත් නැහැ. එක රටක එක්කෙනෙක්වත් රටෙන් එළියට යවන්නෙත් නැහැ. මේ රටේ අන්‍යාගමිකයෝ කොයන්ද නැහැ. කට්ටියට රුපියල් 5000ක් දීලා දෙනවා මේ අද දවසේ පඩිය දෙවුන්දර තුඩේ ඉඳලා පේදුරු තුඩේනකම් ගිහිල්ලා එක අන්‍යාගමික කොයාගෙන ඉන්නේ කියලා. එයා ඉස්සතින් එනවනම් එදාට තමයි අපේ ප්‍රතිපත්ති ශ්‍රේෂ්ඨ. එදාට අපි ඒක හරියට කළා. ඒ විදිහට ඒ කට්ටියව නිවැරදි කරන්න ඕනේ පුතේ. ඒගොල්ලෝ දෙවියෝ ළඟට යනවායි කියලා ස්වර්ගයට යනවායි කියලා අද්දැනෙන් මැරුවොත් අපිට විමාන හම්බෙනවා කියනවා කෙලිම දිව්‍ය ලෝක යනවා කියනවා. ඒ ගිය කෙනෙක් නෑනේ. අපි කැමති අපි තක්ක් මරලා එන්න. ඒ ගිය කෙනෙක්ගේ සාක්ෂියක් පෙන්වන්නද කියවම දැන් ඒගොල්ලෝ අසරණ වෙන්නේ නැද්ද? සාක්ෂියක් නෑනේ. එහෙනම් මේක මුලාවක්, මේක වංචාවක්. මිනිස් ඝාතනයකට ඒගොල්ලන්ව මානසිකව විකෘති කිරීමක්. මෙන්න මේ දේවල් වටහලා දෙන්න පායි. ඒගොල්ලෝ පුනරුත්ථාපනය කරන්න පායි. පන්සල් දින සැබෑ බුදුදාම ඉපදීම නවත්තන එක. නැවතකින් ඉපදින එක නෙමෙයි මේක යථාර්ථයේ තේරුම් කරන්න පායි. ඒකට කවුරුත් උත්සාහ කරන්නේ නෑනේ. අම ලෝකේ කිසිම කෙනෙක් එලා දකින්නේ නෑ. කිසිම කෙනෙකුට හිංසා පීඩා කරන්න මට බෑ පුතා. මට ඒ ආත්ම ශක්තිය නෑ. මේ ලෝකේ කිසිම කෙනෙක් අන්‍යාගමික වශයෙන් දකින්නෙත් නෑ. ඒක මගේ බෞද්ධකම කියලා මම විශ්වාස කරනවා. මේ සම්බුද්ධ ශාසනය තුල මේ තුන් ලෝකයේ තුල ඉපදෙන යම්කිසි කුරා කූඹියෙක් මිනිසෙක් සත්වෙක් ඉන්නවා නේ. ඔක්කොම බෞද්ධයෝ වශයෙන් තමයි මම දකින්නේ. මේක බුද්ධ රාජ්‍යය. ගෞතම බුදුහාමරන්ගේ ශාසනය. මේ ශාසනය තුල මොන ලෝකී ඉපදුනත් ඒ ඉපදෙන සියලුම කට්ටිය බෞද්ධ උප්පත්තියේ. ලොකුණාට පස්සේ ඒගොල්ලෝ මුස්ලිම් වෙනවා, කතෝලික වෙනවා, Hindu වෙනවා, ඒක වෙන කතාවක්. ඉපදෙනකොට උප්පත්තින් එයා බෞද්ධයෙක්. ඇයි? මේක සම්බුද්ධ ශාසනය පවතින යුගයක්. ශාසනය පවතින යුගයක්. එහෙනම් මේ ලෝකේ රටවල් 204ක් තියෙනවා. ඒ 204 තුල එංගලන්තේ ඉපදුනාත්, ඇමරිකාවේ ඉපදුනාත්, අප්‍රිකාවේ ඉපදුනාත්, ලංකාවේ ඉපදුනා, කොහේ ඉපදුනාත් ඉපදෙන ජීවිතය උප්පත්තිය ඉපදෙනකොට එයා බෞද්ධයෙක්. ඇයි මේ සම්බුද්ධ ශාසනය තුල ඉපදෙන්නේ එයා? ඒකේ පිට ඉපදුන්නේ නැහැ. අන්‍යාගමිකෙක් නෙමෙයි එයා. උප්පත්තියෙන් එයාට බෞද්ධකම තියෙනවා. සංසදීන් වෙනකොට ඒ සසී කුමාර වෙනකොට එයා ඊට පස්සේ කතෝලික වෙනවද, මුස්ලිම් වෙනවද කියලා ඒක වෙන ප්‍රශ්නයක්. ඉපදෙනකොට එයා බෞද්ධයෙක්. එහෙනම් අපි හැමෝම දකින්න ඕනේ අපේ මිනිස් වාසය ඒගොල්ලෝ නොමග ගිහින්. ඒගොල්ලෝ ගෙදරින් ගිහිල්ලා අතරමං වෙලා. අපේ බුද්ධ ශාසනය කියන ගෙදරින් එළියට ගිහිල්ලා ඒගොල්ලෝ අතරමං වෙලා. ඒගොල්ලෝ නැවට ගෙදරෙන්ද පාර දන්නේ නැහැ. උප්පත්තිය ලැබිච්ච බෞද්ධකම ඒගොල්ලන්ට අයිමි වෙලා. නැවත ඒක පීඨවන්න ඕනේ. ඒ මනුකම්පා කරන වැඩපිළිවෙල මම කොයිවත් දකින්නේ නෙරකොන වැඩපිළිවෙල, කියලා දකින්න වැඩපළක්, විනාශ කරන වැඩපිළිවෙල කොහොම එකක් තමයි කරන්නේ. මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කරන්නේ කියලා. අන්‍යාගමිකෙක් නෑ, උප්පත්තිය හැමෝම බෞද්ධ. ඇයි මේ බුද්ධ ශාසනය තුළ පිටකිනක ඉපදෙන්න බෑ? කොයි ඉපදන කුරා කුඹියක ඉපදන ඒ කුරා කුඹියක් බෞද්ධ කුඹියෙක්. ඇයි? සම්බුද්ධ ශාසනය ඉපදුනේ යා. ගෞතම බුද්ධ ශාසනය ඉපදුනේ. එන ඒ බුද්ධ ශාසනය යා බෞද්ධ කුඹියෙක්. යා බෞද්ධ සතෙක්, බෞද්ධ මිනිසෙක්. ඒගොල්ලෝ ඒක හරියට තේරුම් ගන්න නැතුව ඒගොල්ලෝ අන්‍යාගමික වුණා. වෙන වෙන සරණ ගියා. ගස් ගල් වලට වඳින්න පටන් ගත්තා. මොකවත් නැතුව බිත්ති වලට වඳින්න ගත්තා. ඔය කෑගග ආරුඩ වේවා මේ පාරවල් යන්න ගත්තා. ඒගොල්ලෝ එක එක ප්‍රතිපත්ති වලට ගියා. ඒගොල්ලන්ට වැරදුනා. ඇයි නිවැරදි කරන්න අපි උදව් කරන්නේ නැත්තේ? නිවැරදි කරන්න ඕන. පන්සිල් රකින්න. රටක යුද්ධයක් කලබලයක් ඇති වෙච්ච ඒ හැම මොහොතෙම හොඳම උත්තරේ තමයි කාශ්‍යප බුද්ධ ශාසනයත් කරලා තින්නේ ඒ රජුරෝ කියලා තිනවා. යුද්ධයක් අටගත්ත වෙලාව වෙන රටකින් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේදී ඒ රටේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා ආලා තිනේ රජුර මහරජතුමනි අප රට බේර ගන්න මොනවද කර දක්මිටි කාගෙන ඇවිල්ලා තිනේ මිනිස්සු ඉරමනවල් කටිපොළු අරගෙන. ඒවල තේරම ටික බිම දාපල්ලා කියලා. ඒ ඔක්කොම බිම දැම්මන් පස්සේ කිව්වලු ගිහිල්ලා හැමෝම පන්තිල් ගන්න කියලා. පන්තිල් අරගෙන සිල් සමාදන් වෙන්න එතකොට ප්‍රශ්න විසඳෙනවා කියලා. දැන් ප්‍රශ්න විසඳුණා. දැන් ඒ කට්ටිය යමක් කළාම අපි යමක් කරනවා. ඒකට ඒගොල්ලෝ එකක් කරන්නේ නැද්ද? ඒගොල්ලොත් එකක් කරනවා. අපි පාක් මරුවා, ඒගොල්ලෝ 10ක් මරුවා. ඒ අපි 20ක් මරුවා. ඊට පස්සේ 50ක් මරනවා. 150ම. දැන් දෙගොල්ලෝ මොකද වෙන්නේ? දෙගොල්ලෝ විනාශ වෙනවා. දෙගොල්ලෝ විනාශ වෙනවා කියන්නේ මොනවද විනාශ වෙන්නේ? රට විනාශ වෙනවා පුතා. අපිට අපි ඕනියම් කරගෙන නැහැ. රට විනාශ වෙනවා. කවුරුර එක්කනේ පන්සල රකින්න ඕනේ. ඒගොල්ලෝ රකින්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැනේ. අපි දන්නවනේ අපි රකින්න ඕනේ. එතකොට ඒගොල්ලෝ යමක් කළාම අපි නොකෙරුවොත් ඊළඟ එක කෙරෙන්නේ නැහැ ඒගොල්ලන් මේ. එකට එක කරන්න බෑ ඒගොල්ලයි. ඒකට අපි ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. අපි ඒගොල්ලන්ට සමාව දෙනවා. ප්‍රශ්නේ විසඳුණා. කවුරුර එක කණ්ඩායමක් සිල් ගන්න ඕනේ. ඒ කට්ටියට සිල් දෙන්න බෑ. ඒ කට්ටියේ මානසිකත්වය නේ අපිට ඒ මානසිකත්වය තියෙන්නේ නැහැ. අපි සිල් ගන්න ඕනේ. අනවබෝධයෙන් නොදැනුවත්කමින් වෙච්ච වැරද්දට සමාව දීලා අපි සිල් ගත්තාම මේ ප්‍රශ්නේ විසඳෙනවා. එකට එක කරා කියන්නේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපි 20ක් නැති කළාද ඒගොල්ලෝ 25කට ටාගට් කරනවා. ඊට අපි 50කට ටාගට් කරනවා. මේක විසඳෙන්නේ නැහැ. වෛරය වෛරයෙන් සංසිඳෙන්නේ නැහැ කියලා යමක වග්ගයේ බුදුහාමුදුරෝ දේශනා කරනවා. නයි වේරාණි වේරේන වේරාණි සම්මන්තිච කුදාචන බුදුහාමුදුරන්ගේ අවවාද මේවා. මගේ ඒවා නෙමෙයි. වෛරයක් වෛරයෙන් කවදාවත් නොසංසිඳේ. වෛරයක් මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් සංසිඳෙන්නේ. අපි මේ මොහොතේ සිල් අරගෙන ඒගොල්ලන්ට අනුකම්පා කරන්න ඕනේ. නැත්තම් රට විනාශ වෙනකම් මම මේක යනවා. ඔයගොල්ලන්ට ඕනේ මේ රට මුස්ලිම් කරන්න නේද? හොඳයි. අපි ලස්සය ඉස්ලාමීය ධර්මයේ වැළඳ ගන්නවා. ලස්සය. ඒක හරියටම හරිනම් ඉතුරු කට්ටියත් මුස්ලිම් ආගම වැළඳ ගන්නවා. අපිට හරියට ධාම කියලා දෙන්න. දැන් මෞලවිලා වෙලා කියයි නේද? හොඳට මාර්ගය වඩලා සෝතාපන්න සකෘදාගාමි අනාගාමි කියලා අපේ ඉන්න ගී පිරිස මාර්ගඵල අපි ගී පිරිස ප්‍රශ්න අහනවා. හරි. ඒක එහෙම වෙන්නේ කොහමද? මේක මෙහෙම වෙන්නේ කොහමද? මේ සූරාවේ මේක කියලා තියෙන ඒක සමාජයට ගැලපෙන්නේ නැහැ. ඕම ප්‍රශ්න ආලාල ඒ කටිය බැරි ගස්සනවා. අන්තිමට දැන් ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ ආගම අපට දෙන්නනේ. ඒගොල්ලන්ට දී ගන්න බෑ. දී ගන්න බැරි වුණාම අපේ ප්‍රශ්නට උත්තර නැති වුණාම දැන් මොකද වෙන්නේ? ඒ කට්ටියට බුද්ධාම පිළිගන්න වෙනව නේද? ඔය ටිකවත් අපිට කරන්න බෑනේ. අපි ඒගොල්ලන්ට විරුද්ධ වුණා. ඒගොල්ලන්ගේ ධාම මොකද්ද කියලාත් අපි දන්නේ නැහැ නේ. මෙච්චර ජීවිත පුදන්න තරම් කැලි වලට කැඩිලා යන්න තරම් ජීවිත පරිත්‍යාග කරන්න තරම් එච්චර ලොකු ධාම මොකද්ද ඒ ධාම? බුදු ධාමට වඩා ශ්‍රේෂ්ඨ ධාම මේ ලෝකේ කොයිවත් නැහැ. ඒක අපිට විශ්වාසයි ඊරාඳට වඩා. එහෙනම් මෙච්චර ජීවිත දෙන්න මොකද්ද ඒ ධාම තුල තියෙන්නේ? ඒක ඔයලා බලවද අපි? ඒ දෘෂ්ටිය කැඩුවද? ඒ මිත්‍යාව කඩන්න කිසිම කෙනෙක් උත්සාහ කළේ නැහැ නේ. ඒක කැඩුවනම් මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා නේ. සූරා 114ක් තියෙනවා. ඒ 114න් එක සූරාවක් අපි පාඩම් කරාද? එකක් අපි කියවලා බලුවද මොකද ඒකේ තියෙන්නේ කියලා? මේ තරම් මේ ආගම වෙනුවෙන් ඒගොල්ල ජීවිත පුදන්න, මේ තරම් මේ රටක් විනාශ කරන්න මොකද ඒගොල්ල ඒම මානසිකත්ව නිර්මාණය වෙලා කොතනද වැරදුනේ? කොහකද ඒගොල්ලන්ගේ දුර්වලකම? මොකද්ද නිවැරදි කරන්න? දෘෂ්ටි හැදිලා තින්නේ මොන මොන තැන්වලින්ද? ඒ ඔක්කොම ටික අරවයි දෘෂ්ටි කඩන්න එපායි. කැදුවා මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා නේ. ඒව කලේ නැහැ කවුද? ඒව කලේ නැහැ. ඒව කරන්න වෙලාවකුත් නැහනේ. කඩ කඩන්නේ කොහමද? ඒ තෙල් බැරල් එක කරේ තියන් යන්නේ කොහමද? අර මනුස්සයාගේ ඔළුව පලන්නේ කොහමද? ඕකනේ අපි කල්පනා කළේ. ඒවා ඒ මනුස්සයා කරන්නේ ඒ මනුස්සයා දෘෂ්ටිය කියන්නේ. ඒ දෘෂ්ටිය කරන්න එපා ඔක්කොමට කලින්. ලෙඩේට ප්‍රතිකාර කරන්නේ. ඔළුව කැක්කමයි කියනකොට කකුලට බේත් බඳිනවා. ඒ දාමට විරුද්ධයි පුතා නේද? මුස්ලිම් දාමට විරුද්ධයි. මොකටද විරුද්ධ කියලා අහුවම කියන්න එකක් නැහැ. ඒ දාමට විරුද්ධයි. මොකද්ද ඒ දාමට විරුද්ධ කියලා අහුවම උඩගෙමයි. අර නිකන් මානසික ලෙඩ වාගේ අපි. අපි විරුද්ධ වෙන්නේ මොකටද කියලා අපි දන්නේ නැහැ. තරහා ඇයි තරහා දන්නේ නැහැ. අපි ඔක්කොම ඉන්න ඕනේ පුතා මානසික රෝලේ. අපි ලෙඩු. අපි ලෙඩු. අපි පලිගන්න යන්නේ අපේම කට්ටියගේ. අපි පලිගන්න යන්නේ අපේම කට්ටියගේ. මේ ලංකාව ඉපදුනා කියන්නේ ලංකා පුරවැසියනේ. ලාංකිකයෝනේ. ආගම වෙනස්. නම ලාංකිකයෝනේ. ලාංකිකයෝ ලාංකිකව මරනවා කියලා කියන්නේ ලංකාව නෙමෙයිද මේ විනාශ වෙන්නේ? මේක අපි දැනගත්තේ නැහැ නේ. පිටරටින් ආයුධ දෙනවා. එහෙම තියන්න එපා. එහෙම එහෙම ප්‍රතිපatti තියන්න බෑ. කටි විනාශ කරන්න. තත්ත්වවාදී එලා දකින්න පිටරටවල. ඒගොල්ලෝ දන්නවා මේගොල්ලොත් ලාංකික මේගොල්ලොත් ලාංකික. ලාංකිකෝ ලව්වල ලාංකිකෝ මරුවාම ලංකාව අපට අයිති වෙනවා කියලා මේ මිනිස්සු දන්නවා. ඒ පුතා මෙච්චර මේ සුවඳල් රත්තල් කන අපට තේරුන්නේ නැත්තේ ඒවා. නාඩුද මිල්චර්ද කියලා බලලා නේද ලිපේ තියන්නේ. ඇයි අපට ඒක තේරෙන්නේ නැත්තේ? අපේ ප්‍රජාව අඩු වෙනවා, අපේ ලාංකිකයන්ගේ ප්‍රතිශතය අඩු වෙනවා, රටේ ජනතාවගේ ප්‍රතිශතය අඩු වෙනවා කියලා කියන්නේ මේක ආක්‍රමණය වෙනවා නේ වෙන රටකට. වෙන රටකට ආක්‍රමණය වෙනවා මේක. ඒ මිනිස්සුල මේක අල්ල ගන්න ඕනේ. අපේ මානව සම්පත් අඩු වෙලා නේ, ශක්තිය අඩු වෙලා නේ, මිනිස් බලය දුර්වල වෙලා නේ. මේ එකක්වත් අපට තේරුන්නේ නැහැ. අපට දෙන්නේ මොකද? ඒ ಜಾති විනාශ කරන්න. ඒ කට්ටිය පන්නන්න. ඔච්චර නේ අපට තේරුනේ, වෙන මොකවත් තේරුන්නේ නැහැ නේ. ලංකාවේ මිනිස්සු සමංගේ දේපල ටික ගණන් අදලා බැලුවාම අද ඩොලර එක රුපියල් 200යි නේ. ඇත්තටම 200 නෙමෙයි පුතා. ඒක රුපියල් 500ට විතර යන්න ඕනේ. ඒක 200ට නැවතිලා තියෙන්නේ අර මේ දෙමළ මිනිස්සුන්ගේ, මුස්ලිම් මිනිස්සුන්ගේ, අර පිටරට ඉන්න බර්ගාරමයේ ඒ මිනිස්සුන්ගේ සල්ලි. අපි ලංකාවේ ඉන්න කට්ටියට කියන දෙමළ මිනිස්සුන්ට ඕගොල්ලන්ගේ දේපල ටික අරගෙන රටෙන් යන්න කියලා. ඒ කට්ටිය මොකද කරන්නේ? බැංකු ඔක්කොම ටික වැව්වා. දේපල ටික ඔක්කොම ගත්තා. ඒ කට්ටිය සල්ලි ටික ඔක්කොම අරගත්තා. ඒගොල්ලෝ ගියා. ගෙවල් දොරල් විකුණන අඩු ගන්නට. ඒගොල්ලෝ සල්ලි කළා. ඒවට රත්තරන් ගත්තා. එහෙම නැත්නම් ඩොලර් කළා. අරගෙන ඔක්කොම ගියා. මුස්ලිම් මිනිස්සුත් දේපල ටික ඔක්කොම වික්කා. සල්ලි කළා, ඩොලර් කළා, රත්තරන් කළා. ඒ සියලුම බැංකු ඔක්කොම ක්ලෝස් කළා. ඒ කට්ටිය ගියා. මා බැංකුවේ දවසකට ට්‍රිලියන කීයක් පල්ලයට යයිද පුතා? ඩොලර් එකට මොකද වෙන්නේ? 500 600 වෙනකන් යනවා. ඉන්දුනීසියාවට කියලා බලන 18000 1 රුපියලකට. 1 රුපියලට 18000ක් දෙනවා. ඉන්දුනීසියාවට කියලා ඩොලර් 1ක් රුපියලක් දුන්න ගම 18000ක් දෙනවා. කොහොමද සෙල්ලම? එහෙනම් අද ඒගොල්ලන්ගේ දේපල වලින් තමයි මේ ඩොලර් එක මෙච්චර හරි රැකෙලා තියෙන්නේ. වැඩිපුර ඉම්පෝට් කරන, එක්ස්පෝට් කරන, ගොඩාක් ව්‍යාපාර කරන ඒ කට්ටිය. ඒ කට්ටිය රොටේෂන් එකෙන් තමයි ඩොලර් එක මේ මාරි නැවතිලා තියෙන. නැත්නම් ඊට වඩා වැඩි වෙනවා. මේ කොනවල එකක්වත් අපි දකින්නේ. ඒ නිසා මේ මිනිස්සු ආදරෙන් තියාගන්න කියන එක නෙමෙයි. මේ මිනිස්සුන්වත් අපි නිවැරදි කරගන්න ඕනේ. ගෙවල් වල දැන් මොනාරි වැරද්දක් කරාම පුතා සමාව දෙන්නේ නැද්ද? තමන්ගේ කාන්තාව අනාචාරය ඇතිරෙනවා. ගාලපන්නුන නැහැ. සමාව දෙන ආයි කරන්නේ නැහැ කියලා තරවටු කරනවා. දරුවෙක් අරක්කු බිව්වා. ඌව පව්වෙන් උදේ දෙයි ටිකක් උදේ කටේ හතුල්ලලා ඌව නාල රින්ස දාලා පොඟවල ඕදලා අපි මීට පස්සේ ඕම කරන්නේ නැහැ කියලා අපි තරවටු කරලා හදාගන්නේ නැද්ද? අපේ ගෙදර කෙනෙක් වැරද්දක් කරාම දඬුවම් කරලා අවවාද කරලා තරවටු කරලා අදණ්ඩ ක්‍රමයක් තියෙනවා. අපේ රටේ කෙනෙක් වැරද්දක් කරාම තරවටු කරලා දඬුවම් කරලා හදාගන්න එපා. ඒව ගැන කවුරු කල්පනා කරන්නේ නැහැ. එකක්වත් කල්පනා කරන්නේ. ඒව කල්පනා කරන්න වෙලාවක් නැහැ මිනිසුන්ට. හරියට ඉස්ලාමීය ධර්මයේ මට කියලා දුන්නොත් මම ඒක පිළිගත්තොත් මම ඉස්ලාමීය ධර්මයට එනවා කියලා කිව්වොත් ඒ කට්ටිය දැන් රෑදවල් දෙක ඔළුවෙන් හිටගෙන හරි මට කියන්න එපා. කට හරින හරින තැන ප්‍රශ්නානම. ඒක එහෙම වෙන්නේ කොහොමද? මේක මෙහෙම වෙන්නේ කොහොමද? අරක එහෙම වුණා නම් මේ මේකක් වෙන්න බෑ. මේ මේකක් වෙනවා නම් අර මේක වෙන්න බෑ. ඔහොම ප්‍රශ්න වෙනවා. අන්තිමට මේ මනුස්සයා ආන්දන්නේ මම මොනවද කරන්නේ? එහෙනම් নমස්කාරය කියන කියලා මේ මනුස්සයා සිල් දීලා මේ මනුස්සයා උපාස කරනවා. කිසිම පතුරුමක් නැහැ. ලේ බින්දුවක් ආවේ නැහැ. සාකච්ඡා කරලා කරලා මේ මනුස්සය ගොළු කුරුවල් කරනවා. මේ මනුස්සයර ගණ්ඩ පියවරක් නැහැ. අපි කතා කරනකොට තේමනේ. අපි කතා කරන්නේ ඔයා හරියටම බුදුදාම කියලා දුන්නා මම ආගම පිළිගන්නවා. එහෙම බුදුදාමට හරියට වාට එක කියන්න බැරි නම් මම කියන දාම ඔයා පිළිගත්තත් ඔයා ඒ පන්තිල් අරගෙන ඔයා බෞද්ධයෙක් වෙන්න ඕනේ. දෙකට එකඟද කියලා. එයා හරියට කිව්වත් අපි එකඟ වෙනවා. අපි හරියට කිව්වොත් එයා එකඟ වෙන්න ඕනේ. එන අපේ දක්ෂකම මත නේද මේක පිටලා තියෙන්නේ. ඒ දක්ෂකමෙන් මොනවද කරන්නේ? මාර්ගඵල ලබන්න එපායි. මාර්ගඵල ලබන්න බෞද්ධ ඉස්සල පන්සිල් රකින්න එපායි. ප්‍රඥාවක් නැහැ නේ පුතා අපිට. ඒගොල්ලෝ කියන්නේ කට අරන් ආගෙන ඉන්නවා. මැස්සෝ යනවා කට ඇතුළට අපි දන්නේ නැහැ. ඕම එකක් නෙවෙලා තියෙන්නේ. අපි දක්ෂ නැහැ නේ. මේ මිනිසුන්ට එක තර්ක කරලා ඒ කට්ටියගේ ඊට වෙනස් කරන්න. එහෙම එකක් අපිට නැහැ. අරාබියේ කුවේත්, ජෝර්දාන්, සෞදි, ඩුබායි මේ කියන රටවල් දැන් නේ අරාබිය කියලා අපි කියන්නේ. මේ කාලේ ඔක්කොම එකට තිබිච්ච රටවල් අරාබිය. සුනාපරන්තිය ගොඩාක් පුරාණ නම. මේ මිනිස්සු වෙළඳාම ආවා. ඔටුව පිට බඩු ටික ඔක්කොම බටවගෙන මෝදු වෙරළක් වෙනකන් ඇවිල්ලා ඒ රුවල් වලට අරමර බඩු ටික පටවගෙන අපේ රටට ආවා. ගෑනු වෙළඳාමේ ආවයි කියලා අපි අහලා තියෙනවද? කිසිම ඉතිහාසයක සඳහන් වෙලා නැහැ. ඒ පිරිමි කට්ටිය තමයි අරාබියෝරු වෙළඳාමේ ආවේ. වෙළඳාමේ ඇවිල්ලා මේ රජ්ජුරුවන්ට ගොඩාකේ මුතු මැණික් දීලා ඉත දිනාගෙන කියන දේවල් අහගෙන බොහොම නියතමානීව මිටපු නිසා කාලයක් යනකොට රජ්ජුරුව මේගොල්ලන්ට කැමති වුණා. ඉන්න දුන්නා කමන්න ඉතපල්ලා කියලා. ඉතියට මේගොල්ලෝ දන්නවනේ මේගොල්ලෝ අරාබි කරෙන් ආපු කට්ටිය මේක අන්‍යාගමිකයෝ කියලා මේ පදිංචෙන් දෙපා පස්සේ මේගොල්ලෝ රජ්ජුරුවන්ගේ අනුග්‍රහය ඇතුව අවසරය ඇතුව මේගොල්ලෝ බැඳගත්තා මේ ඉන්න මිනිස්සු සිංහල මිනිස්සු. සිංහල ගෑනු කට්ටිය බැඳගත්තා. ඒතකොට සිංහල අම්මටයි සුනාපරන්තේ එහෙම නැත්නම් අරාබි තාත්තටයි තමයි දරුවෝ ඉපදුනේ. ඒගොල්ලෝ තමයි දැන් මුස්ලිම් පරම්පරාව. දැන් 150 කපෙලේ නෙමෙයිද ඒගොල්ලෝ වල තියෙන්නේ. අපේ මව්වරුන්ට දාව ඉපදිච්ච කට්ටියනේ. එහෙනම් ඒගොල්ලෝ තුල බෞද්ධකම තියෙන පුතා ඒක නිදි. අවදි කරන්න අපි දක්ෂ නැහැ. ඒ අම්මගෙන් ආපු ලේ ඒ බීපු කිරිවලේ ඒ බෞද්ධකම තියෙන ඒ પરම්පරාව තුල තියෙනවා ඒක. ඒක අවදි කරන්න නැවත ඒ අම්මගෙන් ආපු බෞද්ධයා බවට නැවත යව පත් කරන්න නැවත යව උපාසක උපාසිකාවන් කරන්න උදේ හවස පන්තිල් ගන්න ඒ මානසිකවට පත් කරන්න අපි දක්ෂ වුණා. අපි දක්ෂ වුණා. අපේ දුකවල කන්නේවා. අපි තමයි මේ රට දෙකට බෙදෙන්න හේතුව වෙලා තියෙන්නේ. රජේ මොකක්ද කළේ නේ? රජයට මොකටද බනින්නේ? මිනිස්සු දක්ෂ වෙන්න එපා. රජය කියන්නේ ඉතින් ගොඩනැගිලි නෙමෙයිනේ. අමාත්‍යංශකම ගොඩනැගිලි ගල්වැල සිමෙන්තිනේ. රජය කියන්නේ මිනිස්සු. මිනිස්සු. ශාසනය කියන්නේ මිනිස්සු. එහෙනම් අපි හරියට හිටියනම් රජයත් හරියට තියෙන්නේ. අපිනේ රජේ පීඨවන්නේ. අපි හරිනම් රජයත් හරිනේ. අපි වැරදි. ඒ නිසා තමයි රජේ වැරදි. පුතා බෞද්ධයෙක්ද පුතා? අවංකම කියන්නේ බෞද්ධයෙක්ද? කෝ ජාති කියන්නේ? මේක එංගලන්තේ කලිසමසෙට් එකන සුද්දගෙන කෝ පුතාගේ ජාති කියන්නේ? කෝ බෞද්ධකම? මම මානෙක් නේ. සිවුර දාගෙන ඉන්නේ. තුන් සිවුර මගේ ළඟ තියෙනවනේ. කෝ බෞද්ධකම? මේ වැරදි බෞද්ධයාට ජාති කියන්නේම තියෙන්නේ බය පුතා. නැෂනල් එක තියෙන්නේ බය. කවුරු නැෂනල් එකක් අඳින්නේ නැහනේ. කිසිම උසේ නැෂනල් කන්නේ ලැජ්ජයි. ඒ ජාතිකත්වයේ තියෙන අපි ජාතිකත්වය ගැන කතා කරන සුද්දගේ කලිසම දාගෙන. කෝ ජාතිකත්වය? සිංහලෙක් එකෙක්වත් නැහැ නේ පුතා. ඒ ජාතිකත්වයේ පළපාලි යනකොට වරනෝ සිංහල මනුස්සෙක් නැහැ. ඔක්කොම සුද්දෝ ඉන්නේ. පීසා කන්නේ, බර්ගර් කන්නේ. එතකොට කෝ ජාතිකත්වය? රතු කැකුලි බතු එක කාලා පළපාලි යනවද නැහැ? පිස්සෙක් කනවා. ඔය ජාතිකත්වය ගැන මේ කතා කරන්නේ පුතා. ජාතිකත්වයේ කතා කරන ජාතිවාදියාගේ ඇඟේ තියෙන සුද්දාගේ ඇඟම. මේක මාධ්‍යෙන් දකින්නේ නැහැ පුතේ. ඒක දැක්කම රෙදි ගලවලා දුවන්න වෙන්නේ අපට. මාධ්‍යෙම ඔවා දකින්නේ නැහැ. මට කියන අර ඒගොල්ලෝ දකින්නකොට අපේ ජාති අරමේ කියලා කතා කරන මිනිස්සු කොටි අල්ලන්න යනවා වාර. එක්කෙනෙක්වත් බෞද්ධයෙක් නෙමෙයි. ඔක්කොම ඉන්නේ සුද්දා ගැඳුම් දාගෙන ඉන්නේ. එංගලන්තය නෙමෙයි පුතේ කලිසම සෙට් එක. ඒක දාගෙන අපි ලංකාවේ ජාතිය ගැන කතා කරනවා. වැරදිලා තින්න තමයි මේවා. එහෙනම් ඊට උදේ ඉඳලා නැෂනල් කිට් එක කියන්න කියන්නේ. එතකොට පුතේ ගෙදර මේ වැඩපොලේ කට්ටිය කො වපරේ වල මොකද මේ මනුස්සයට උනේ කියලා. ඒවා ක්‍රමානුකූලව නිවැරදි කරන්න ඕනේ. එකපාරට නිවැරදි කරන්න බෑ. දැන් අපි ඒවට උරු වෙලා 90% අපේ මිනිස් ඔක්කම පාවිච්චි කරන පිටරට සම්ප්‍රදාය. පේසල් කියනවා, මැනිකියු කියනවා, පැනිකියු කියනවා, ක්‍රේල් කියලා කියනවා. මේ ඔක්කොම මොකද පිටරට සම්ප්‍රදාය. කන්නේ බොන්නේ පිටරට කෑම. කෝ ජාතිකත්වය කෝ දේශීයව මොකවත්ම නැහනේ. අපට ජාතියක් නැහනේ පුතා කෙටියෙන් කියනවා. පුරුතිටි වල බලන්න 90%ක්ම තියෙන පිටරට ඒවා. කෝ අපේ ජාතිය මොකවත්ම නැහැ. අපේ රට අපට නැහනේ පුතා. පුරුතිටි දෙහිල බලන්න අපේ රට පේනවද කියලා නැහැ. ඔක්කොම තියෙන ඔක්කොම මේඩ් ඉන් තායිවාන් කියයි, මේඩ් ඉන් චයිනා කියයි, සිංගප්පූර් කියයි, මැලේසියා කියයි. කෝ අපේ රට. අපේ රට ඇතුළේ අපේ රට පේන්නේ නැහනේ පුතා. හොඳ රෙදි තියෙන ෂෝරූම් එකකට ගිහිල්ලා බලන්න. අපේ රට අපට පේන්නේ නැහැ. මේක අප්‍රිකන් සම්ප්‍රදායට කියයි, මේක එංගලන්ත සම්ප්‍රදාය කියයි, බටහිර සම්ප්‍රදායක ඔක්කොම දැන් අපේ රටේ සම්ප්‍රදාය නැහැනේ. ජාතිකයන් මං ගන්න කියන්නේ හත්වෙනි තට්ටුවේ දකුණු පැත්තේ වැසිකිළි පැත්තේ මුඩුක්ක ඇතුළේ යන්න ගයි. ඒක හංගලා තියෙන, ඒක හොයන්න නැහැ. ජාතිකයන් රටේ උඩට බලන්න අපි දරවලා බලන්න මො ඔළුව වයර් මාරු වෙච්ච එකෙක්ද කියලා. ඇයි අපි නිකන් බලන්නේ මෙන්ටල් මනසෙක් වාගේ. ඒව නැහැ හොයන්න. ජාතිකයන්ුන් නැහැ රටේ. හරි අමාරුයි. අපේ රට තුල අපේ රට නැහැ. මේක නිවැරදි කරන්න කවුරුත් උත්සාහ කළේ නැහැ නේ පුතා. පෙළපාලියන්න ඕනේ ඕකට. රටේ මිනිස්සු දේශීය දේවල් කන්නේ නැහැ. ඔක්කොම යන්නේ පිට රටේවා. බලන්න පීසට් එක ළඟ 11ට අරින්නේ 10:45 වෙනකොට මිනිස්සු පොලිමේ ඉන්නවා. මාතර බත් කඩේ රතු කැකුළු බත් කඩේ ළඟට ගිහලා බලනකොට මැස්සෙලෝන මිනිස්සෙන් නැහැ කන්නේ. අපේ රටේ මිනිස්සු අපේ කෑම කන්නේ. අපේ මිනිස්සු අපේ ඇඳුම් අඳින්නේ. අපේ මිනිස්සු අපේ දේවල් පාවිච්චි කරන්නේ. අපි කන බට්ටික පුතා ඉන්දියාවේ ට්‍රැක්ටරෙන් ආපු එකන කො අපේ නගුල කො අපේ හෙළමි හරක් ටික අපි ජාතිය ගැන කතා කරනවා හැබැයි අපි කන බට්ටිකත් ඒ ට්‍රැක්ටර් වලින් ආපු ඒවත් ඉන්දියාවට අයිති කො අපේ ජාතිය කො අපේ දේශීය උරුමය අද නගුල දැකලා නැන්නේ ගොඩක් ගොවියෝ ආයි නගුලෙන් ආණ්ඩ කියන එක නෙමෙයි ඒ එහෙම එකක් නෙමෙයි මේ වර්ධි එකක් නෙමෙයි කියන්නේ අපි අපේ ජාතිකත්වයේ කතා කරන්නේ ඒක අපි ළඟ ඉස්සලා තියෙන්න ඕනේ. අපි ළඟ ඒක නැහැ. නැති එකක් මේ කතා කරන්නේ. නැති එකක් අපි කතා කරන්නේ. මේ පොඩි පුතාට අපි මොනවද උගන්වන්නේ ඉංග්‍රීසි. සිංහල කතා කරනකොට සුද්දේ සිංහල කතා කරනවා වගේ. ඇයි? සිංහල යාට උගන්වලා නැහැ පොඩි කාලේ ඉඳලා. අපි පුළුවන් තරම් ඉංග්‍රීසි උගන්වලා ලොකු රස්සාව කරන කොළඹ යන්න. හොඳ ලොකු තැනක වැඩ කරන්න ලක්ෂ ගණන් පඩි ගන්න යට ඉංග්‍රීසි. එතකොට අපේ මව් භාෂාව අපේ ජාතිය ගැන අපි කතා කරන අපේ දරුවන්ට ජාතික භාෂාව උගන්වන්නේ. එයාට පුළුවන් තරම් ගගා කියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා. එතකොට අපි අපේ මව් භාෂාවට කැමති නැහැ. අපේ ජාතික භාෂාවට කැමති නැහැ. අපේ ජාතියට කැමති නැහැ. උගන්වන්නේ ඒ පිටරට භාෂාවක් අන්දවන්නේ පිටරට භාෂාව. මේ අඳුමන් කන්න දෙන්නේ පිටරට කෑම. ජාතිය ගැන අපි බලපාලියනවා පොත කොටියල්ලාගෙන. නිකන් වනවිලුවක් වගේ නෙමෙයිද මේක? ගේ ඇතුලේ අපේ ජාතිය අපි රකින්නේ නැහනේ. ඒකත් අපේ ජාතිය විනාශ කරන වැඩපිළිවෙලක්. වෙන භාෂාවට මුල් තැන දෙනවා, වෙන රටේ ඇඳුම් ඇඳගෙන වෙන රටේ කෑම කනවා කියලා කියන්නේ ගේ ඇතුලේම අපි ජාතිය විනාශ කරලානේ. ආ විනාශ කරන්න දෙයක් නෑ. මේ හොඳට තේරුම් අරගෙන දැන්වත් හරියට බෞද්ධෙක් වෙන්න පුතා. තාම කාලේ සම්පූර්ණ වෙලා නැහැ නිසා මම එළියට ඇවිල්ලා මේවා කියන්නේ. කිව්වනම් මේ රට හතරට පැලෙනවා පුතා. මිනිසුන්ට දරාගෙන ඉන්න බෑ. මේ කරුණ මීට වඩා ගැඹුරින් කියන්න ඕනේ. මිනිසා සී නැති වෙලා වැටෙන්න කියන්න ඕනේ. මිනිස්සු තාම මිනිසුන්ගේ මිනිසත් භවය මොකද්ද කියලා දන්නේ නැහැ. මේ රට ගොඩනගන්න පුතා මේ අවුරුදු පහක් අය කෝන්නේ. මොකටද අවුරුදු පහ? මාස 3යි. රුපියලක් දුන්නාම ඩොලර් එක හම්බෙන්න ඕනේ. ඒක තමයි ටාකට් එක. පුළුවන්. ඒක කරන්න තාම ප්‍රඥාවන්තය පහළ වුණා. ඒ පහළ වෙච්ච ප්‍රඥාවන්තයට රට දුන්නේ. ඒ නිසා මේව හැදුන්නේ. මේව සරල දේවල් පුතා. මේව ප්‍රශ්න නෙමෙයි. රට දියුණු කරනවා, පෝෂණය කරනවා කියන එක හාල් කිලෝ එකක් දවසට එක ගෙදර කර නිකන් දෙනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ආල් මූදර දාන්න පුළුවන් වැඩි ඒවා. ඇයි නිකන් දෙන්න බැරි? ඒ වලින් වැඩ ගන්න මේ මාපොලේ මොනතරම් සම්පත් තියෙනවද? වතුර දුන්නාම පුතා ඒ ඔක්කොම මේ ධාන්‍ය දෙන්නේ ආපහු. දක්ෂ නැහැ. දක්ෂ පාලකයෝ ආවේ නැහැ. ආහාර දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවා අමාත්‍යංශය යටතේ. ඒකෙන් කෙරෙන්න ඕනේ මොකද්ද? හැමෝටම කූපන් එකක් දීලා ගෙදරකට ආල් කිලෝ 30ක් නිකන් දෙන්න ඕනේ. දැන් ආහාර දෙපාර්තමේන්තුවත් අපි ආල් දෙන්න එපා ඒ මිනිසුන්ට කන්න. ඒතර ආහාර දෙපාර්තමේන්තුව කියන්නේ කොහොමද? ඒව හරියට නිර්මාණය වෙලා නේ ඒ ටාකට් යන්න සංඥාවmadı. රටාදන්න සල්ලි ඕනේ නැහැ පුතේ. මොකටද සල්ලි? රටාදන්න සතපක් ඕනේ. නිකන් හැදෙන්නේ ඒවා. පුතාලා යාපත් තුන පුතාලා ගැතින් එක්කෙනෙක් නැකිටෙයි. ඒ නැකිටින කෙනාට සංඝයා උදව් කරයි. අනුශාසනා කරයි. ඒක කරන්න ඕනේ කොහොමද කියලා එදා නීදුමා රාතන් වහන්සේ රජුලන්ට උපදෙස් දීලා රට ගොඩනගපු විදියට නැවත ඒක ප්‍රතිසංස්කරණය කරයි. අපිට රට හදන්න බෑ. අපි ආවේ ඒකට නෙමෙයි. අදන කෙනාට අපි අවවාද කරනවා. ඒක හදන්න ඕන ක්‍රම ටිකේ ප්‍රඥාව දෙනවා යාට. එතකොට යාට පුළුවන් මේක හදන්න. පාලකයා තමන් ගැන නොහිතන කෙනෙක් වෙන්න ඕනේ. සැබෑ පාලකයා ගුණ පඩි නොගන්න කෙනෙක් වෙන්න ඕනේ. රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ලෝක සත්‍යය වෙනුවෙන් මුළු ජීවිතේ උනත් පුදන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. මේ සුදුසුකම් තියෙන කෙනා තමයි ජනාධිපති. තමන්ගේ account එක පුරවනවා, තමන්ගේ ජාතිය පෝෂණය කරනවා, තමන්ගේ ඥාතීන් විතර පෝසත් කරනවා, තමන් ගැනම රෑදවල් දෙකේ හිතනවා නම් එයාට ඒ සුදුසුකම නැහැ. මෙච්චර කාලයක් පත් වුණේ එහෙම කට්ටිය. ඒ නිසා තමයි මේක විනාශ වෙන්නේ. තමන් ගැන තමන්ගේ බඩ ගැන හිතන්නේ නැති අනිත් අය ගැන ලෝකය ගැන රට ගැන හිතනවනම් ඕන් සුදුසු ගැන. හැබැයි එයාගේ අන්තිම උස්ම යනකොට එයාගේ account එකේ රුපියල්ක් තියෙන්න බෑ. එයාට ඇමතනම පිළිම හදලා වඳින්න ඕනේ ජනාධිපතිට. එයා ශ්‍රේෂ්ඨ උත්තමයෙක්. එයාට වඳින්න ඕනේ. වඳින්න කියලා පනත කණමත කෙරුවත් පවු නැහැ. ඇයි මුළු රට වෙනින් අවුරුදු 10ක් විතර වැඩ කරලා හැමදේම සංවර්ධනය කළා. හරියට කාලත් නැහැ, බීලත් නැහැ, නිදාගිනත් නැහැ. මැරෙනකොට වල දාන්න පෙට්ටිය ගන්න සල්ලි නැහැ. රුපියල් 10000ක් නැහැ පුතා. ඕම් උත්තමයා. එහෙම කෙනෙකුටයි රට දෙන්න ඕනේ හදන්න. අද රටේ පාලකයන්ගේ ස්විස් බැංක වල සල්ලි තියෙන පුතා පරම්පරා 20කට කන්න. එයා පාලකෙක් වෙන්නේ කොහමද? එයා පාලකෙක් නෙමෙයි. එහෙම කෙනෙකුට රට දීපු අපි වැරදි. ඇයි කතර ගැව්වේ? බත් පාර්සලයි රුපියල් 1000ක් දුන්නත් ඕනම කෙනෙක් ඡන්දෙ දෙනවයි කියලා පුතේ ඒගොල්ලෝ දන්නවනේ පුතා. අපි ඒ තරමනේ ඉන්නේ බත් පාර්සලේ තත්ත්වෙට වැටිලානේ. අපි ජාතියක් ගැන කතා කරනවනේ පුතා. දැන් මැරවරේ කැල්ල මේ ගමට හැමෝට රුපියල් 1000යි බත් පාර්සලයි කාලේ කුප්පිය නැත්නම් බාගේ බෝතලයි දෙනවයි කියොත් පුතා කතර ගන්න නැද්ද? ඔක්කොම කතර ගන්නවා. මැරවරයට රට යනවා, රට විනාශ වෙනවා. ඒක ගැන මොකුත් ප්‍රශ්නයක් නැහැ. රුපියල් 1000 හම් වෙනවද බත් පාර්සලේ හම් වෙනවද දුන්න කතර. ඔතන ඉඳගෙන තමයි පුතා අපි ජාතිය ගැන රට ගැන කතා කරන්නේ. ඒ මානසිකත්වය වෙනම 5000 මේ 25000 දුන්නක් කතර ගන්නෑ. සිල් ගන්නවද? නෑනේ ඉතලා සිල් ගන්නවා මිනිස්සු ඡන්දෙ දෙන්න. සිල් ගන්නවද? හොඳයි. කොහොමද අපි ආරාන්නේ ඉන්නේ? තැනක් නැද්ද? නෑනේ. ඇයි තැනක් ඇදුවේ නැත්තේ? ගෙයක් ඇදුවේ නැත්තේ? රට හදන්න ඕනේනේ. රට හදන්න එනකොට මට නිලනිවා තම්බෙනෝනේ. එහෙනම් මට ගෙවල් අවශ්‍ය නැහැ. ආ සුදුසු මනස ගැව්වා කතර. දේශපාලනට එනකොට පුතා පර්චස් දෙක ගෙයක් තියෙන්නේ. අවුරුදු පහෙන් ගෙදර යනකොට පුතා මේ ලංකාවෙන් භාගයක් එයාගේ නමට තියෙනවා. එයා රට කොල්ලකාරනේ. මං කොල්ලකාරයෙකු නෙවෙයි පුතා, රට දීලා තියෙන්නේ. මං කොල්ල කණ්ඩනේ උදව් කරලා තියෙන්නේ. ඡන්දෙ දවස් වලට බලන්නකෝ නිකන් දෙන දේවල් කොච්චර කියලා. හැඳුන් දෙනවා, තෙල් දෙනවා, කාල් දෙනවා, පොල් දෙනවා, බොණ්ඩ දෙනවා, කණ්ඩ දෙනවා, පාරවල් හදලා දෙනවා, ලයිට් දාලා දෙනවා. පුතා අල්ලස් නේ මේ දෙන්නේ. අල්ලස් අරගෙන කතර ගන්න අපිට කොහෙද ජාතිකත්වයක් තියෙන්නේ? අපිට එයිම කතා කරන්න අයිතියක් තියෙනවද? අල්ලස් වලට නේ අපි ඡන්ද දෙන්නේ, රට පාවල දෙන්නේ. ලයිට් නෙමෙයි හෙලිකොප්ටර් දුන්නත් කතරේ ගන්න නැහැ. කතරේ ගන්න හරියටම සුදුස්සට විතරයි. ඕම ප්‍රතිපත්තිය කවදා දෙන්නේ? එදාට සිංහල ජාතිය කියනකොට පුතා පිටරට සුද්ද සාදු කියයි. අද සාදු කියන්නේ ඒගොල්ලෝ දන්නවා. එංගලන්තේ වීසා එකක් දෙනවා කිව්වම බෞද්ධකම අතාරින්නේ නැද්ද අපි? අතාරිනවා. අතාරිනවා. ඇමරිකාවේ පදිංචි දෙනවා කිව්වම බෞද්ධකම නෙමෙයි රටට කෙල ගාලා යන්නේ. කෝ බෞද්ධකම කෝ ජාති. හැබැයි පුතා මට එංගලන්තේ නෙමෙයි දිව්‍ය ලෝකේ විමානයක් දෙනවා කියලා මම ඒක අතරින්නේ නැහැ. බෞද්ධකම අතරින්නේ නැහැ. විමානේ දිරාපත් වෙච්චද මම ඒක අතරින්නේ නැහැ. එහෙම තියෙනවා, එහෙම ප්‍රතිපත්තියක් තියෙනවනේ පුතා. ඒ ප්‍රතිපත්තිය නෑ, ඒ ප්‍රතිපත්තිය නැතේ දැන් ඕකේ චූන් එකක් නේ ගන්න. කණ්ඩායම් ඔක්කොම එකතුලා සිංහල ජාතිය නැගාවිටන වැඩසටහනක් කරනවා. ඕක තුලනේ අර ජාතික මේක අරගෙන ඒක තුලනේ දේශපාලනයක් රිංගවගෙන ඒක තුලනේ මිනිස්සුගේ සල්ලි කීයක් අර එකතු කරගෙන බැනර් ගාගෙන තවත් රටේ ප්‍රශ්න වැඩි කරගෙන ඒක තුලින් චූන් එකක් තමයි ගන්නෙ. රටේ ප්‍රශ්න විසඳන වැඩපිළිවෙලක් නෙමෙයි. ඒක ප්‍රශ්න විසඳන වැඩපිළිවෙල ඒවා නෙමෙයි. ඒවා වෙන වැඩපිළිවෙලක්. ඉලවට සමදානි පටන් ගමු. මෙව පුතාලා ගිහලා කාටවත් කියන්න එපා. වැඩි දවසක් යන්න කලින් මං ජාතිය අමතන පාර්ලිමේන්තුවේ සිල් ගත්ත දවසක ඉතා ගන්න සංඝයා පිබිදලා ඉන්නේ කියලා. දැන් ගොඩාක් සංඝයාත් නිදාගෙන ඉන්නේ පුතා. සංඝයා ඉසල නැකිටින්න ඕනේ. මාර්ගඵලවල නැකිටින්න ඕනේ. නිදි කියලා කිව්වේ පුතුජන ස්වභාවය තුළ. මාර්ගඵල ලැබුණාම ඒක නැකිටිනවා. සංඝයා මාර්ගඵලවල නැකිට්ටාම පාර්ලිමේන්තුවේ සිල් ගනී පුතා. සිල් දෙන්න පාර්ලිමේන්තුවේ ආම්බර වඩම්මනවා. වඩම්මල කතානායක ආසනේ සුදුරෙද්දා දාලා වාඩි කරලා සිල් දෙනවා. සිල් ගන්න බැරි නම් සිල් ගන්න නැත්නම් එයාට පාර්ලිමේන්තේ ඉන්න බෑ. දැන් ඡන්දෙ ඉල්ලන්නත් බෑ. ඡන්දෙ ඉල්ලන නම් එයා බෞද්ධෙක් වෙන්න ඕනේ. ඕන මාගමේ කෙනෙකුට පුළුවන් ඡන්දෙ ඉල්ලන්න. එයා බුදුදහම වැළඳගෙන බෞද්ධෙක් වෙලා ඡන්දෙ ඉල්ලන්න ඕනේ. එයා දෙපොළ දවස්වල සිල් ගන්න ඕනේ. සිල් වැඩසටහන් කෙරෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ. ඒක ලයිව් පෙන්නනවා. ඒ දේශන ලයිව් ආනවා මිනිස්සු වැඩසටහන් කෙරෙන්න ඕනේ. වයිසක මිනිස්සු උත්පල වෙච්ච මිනිස්සු ඉතුරු වෙන්න අනිත් ඔක්කොම රටේ සිල් ගන්න ඕනේ. සිල් ගන්න ඕනේ. සමෘද්ධි ශාලා, සමිති ශාලා, ඒ මරණාධාර ශාලා ඔක්කොම ඒ ඔක්කොම සිල් වැඩසටහන් කෙරෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි පුතා මේක නමවතාවක් පූජා වෙච්ච පූජා භූමියක් වෙන්නේ. අද දෙපොළ දවස්වල ගෙවල් වලට ගිහිල්ලා බලන්න සින්දු දාගෙන අරක්කු බීගෙනයි කලින් දවසේ බෝතල් ඔක්කොම අරන් පාටි. ඒක බෞද්ධ රටක් වෙන්නේ කොහොමද? ඔක්කොම නිවැරදි වෙන්න ඕනේ. නිගර දෙන කාලය ඇවිල්ලා පුතාගේ රැස්වීම කවදා තියෙන්නේ? ජාතිය තුබිදෝනි. ලවණ සතියද? ඒ රැස්වීමට ගියොත්, රැස්වීමට ගියොත් දැන් නිලධාරි මණ්ඩලේ ඉන්නවනේ. පුතා නැගිටලාන්න. මේ ඉන්න සියලුම බෞද්ධයන්ගෙන් තිල් ගන්න බෞද්ධයෝ ටිකක් අත් උස්සන්න කියලා. ස්ටේජ් එකේ ඉන්න කට්ටිය අත් උස්සන්නෙත් නෑ. ඒ කියන්නේ එතන තිල් ගන්න නෑ කියලා කියන්නේ එතන බෞද්ධෙක් නෑ කියන එක. ඒතර බෞද්ධෙක් නැත්නම් කාවද පුබුදවන්නේ? පුබුදවන්න දෙයක් නෑ එතන. සුද්දගේ කලි තමයි සෙට් එකයි ඇඳගෙන අපි සිංහලකම කතා කරනවා. පීසකක බෞද්ධකම කතා කරනවා. පොයට අරක්කු බිබි පිචර් බල බල බෞද්ධකම ගැන කතා කරනවා. කොහොම මානසික ලෙඩ්ඩුද? කොහොම මානසික ලෙඩ්ඩු? මේකල තාම නිවැරදි දේ දැකලා නැහැ. තේරිලත් නැහැ. බෞද්ධකම තියෙන්නේ උපාසක උපාසිකාවන් වුණාම. බික්කු බික්කුණි උපාසක උපාසිකා. මේගොල්ල තමයි සිවුණ අපිටිස. යම් කිසි කෙනෙක් පොයවල් හතක් එක දිගට සිල් ගත්තේ නැත්නම් එයාට උපාසකකමක් නැහැ. එයා උපාසකෙක් නැත්නම් එයා කොහොමද බෞද්ධෙක් වෙන්නේ? එයා බුදුන් සරණ යන්නේ නැහැ. එයා බුදුන් සරණ යන්නේ නැහැ. බුදුන් සරණ යන්නේ නැති කම කෙනෙකුට බෞද්ධකම නැත්නම් එයා බෞද්ධෙක් වෙන්නේ කොහොමද? එයා බෞද්ධකම ගැන කතා කරන්නේ මොනවද? පුළුවන් නම් ඒ රැස්වීමට එන හැමෝටම කියන්න අපි ඉස්සලා බෞද්ධකම ඉස්සලා රකගන්න එපා. අපි කොහොම සිල් ගමු කියලා. බලන්න ඊළඟ දෙපොහොට කී දෙනෙක් එනවද කියලා. වෙලාවක් නැහැ. අර නිකන් අර මයික් එකෙන් ගාම්බිර කෑ ගාලා කතා කරලා මිනිත්තුන්ගේ ඔක්කොම ලේකු පිට කරනවා. එහෙම එක නෙමෙයිද කරන්නේ? ජාතියාලිය කවුසන එකනේ කරන්නේ. ඊට වඩා හොඳ නැද්ද කට්ටිමකද සිල් ගත්තොත්? උපාසකයෝනේ. එතකොට අපිට සිංහලකම හම් වෙනවනේ. බෞද්ධකම හම් වෙනවනේ. ඒක කරන්නේ නැහැනේ. මේ ජාතිය ගැන කතා කරන කට්ටිය ආන්න කී දෙනෙක්ගේ ගෙවල් වල ජාති කැඳවීම තියෙනවද කියලා. උදා එක එකනේ නිමින් නිමින් නැකිట్లా යනවා. ජාති කැඳවනේ. ජාති කැඳව දුන්නාම අඳින්න ගන්නෙ. බෞද්ධ පොඩියේ පාට මතකද පුතා? මට පාට ටික පොඩ්ඩක් කියන්නකෝ. පාට මතක නෑ පුතා. කට්ටියට පුතාට මතකද බෞද්ධ පොඩියේ පාට? මොකක්ද? ගොඩක් බෞද්ධයන් වත බෞද්ධ පොඩියේ පාට මතක නෑ. මම හොඳ උපාසක කෙනෙක් ගෑවුවා. මතක නෑ. තුනක් විතර කිව්වේ ඉතුරු දෙක පැටලුණා යාට. මතක නෑ. බෞද්ධ පොඩියේ පාටවත් මතක නෑ පුතා. අපි බෞද්ධකම ගැන කතා කරනවා. අර දුර්වලයි පුතා. ඒ අඩුපාඩු හදා ගන්න ඕනේ. මෙච්චර කාලයක් වරදුනා කමක් නෑ. මීට පස්සේ වැරදෙන්න බෑ. මීට පස්සේ වැරදෙන්න බෑ. රටේ සමගිය සාමය ගොඩාක් වටිනවා. මේ ලෝකේ ඉපදෙන හැමෝටම ජීවිතින් අයිතිය තියෙනවා. මේ මාපොල ඉපදෙන්නේ හැමෝට ජීවිතෙන් අයිතියක් තියෙනවා. ඇයි ඒ අයිතිය අපි නැති කරන්නේ? මේ ලංකා භූමිය තුළ ඉපදෙන හැමෝම ලාංකිකයෝ. අපි ඔක්කොම එකම පවුලක්. ශ්‍රී ලංකා මාතා කියලා නේද කිව්වේ? ශ්‍රී ලංකා කුඩා අම්මා, ශ්‍රී ලංකා ලොකු අම්මා, ශ්‍රී ලංකා පුංචි අම්මා, එහෙම ගාථා තියෙනවද? එහෙම සින්ද තියෙනවද? මම නම් දන්න තරම් ජාති ගී එකයි එකේ ශ්‍රී ලංකා මාතා කියලා විතරයි කියන්නේ. ඒ ශ්‍රී ලංකාව කියන්නේ ඒ මාතා, ඒ අම්මා. ඒක තුළ ඉපදෙන ඔක්කොම දරුවෝ, ඔක්කොම එකම පවුලක්. එහෙම තමයි ඒක තියෙන්නේ. දැන් මේම වුණාම දැන් ඒගොල්ලෝ අපේ නැත්තම් ශ්‍රී ලංකා පුංචි අම්මගේ දරුවෝ. එහෙම එකක් ගාථා කවියක් අදන් දෙපා යලුත් වෙන අපි එකක්. එහෙම එකක් අදන්න ඕනේ. ඇයි ඒක අපිට අයිති නැහැ? අපි ටික සමගියෙන් ඉන්න ඕනේ පුතා. ඒ අන්‍යාගමිකයෝ පන්නන එක නෙමෙයි දක්ෂකම. ඒ අයට සිල් දෙන්නේ කොහොමද කියන එකයි අපි කල්පනා කරන්නේ. ඒව සාකච්ඡා කරන්න ඕනේ. මෙච්චර ලොකු පිරිසක් අන්‍යාගමික වශයෙන් මේ ලෝකෙ බිය උනේ ඇයි? කොහොමද ඒක බිය උනේ? එච්චර කාලයක් අපි නිින්ද දෙටියේ, නිදාගෙන හිටියාද? නැත්නම් ගමන ගියාද? ඇයි මෙච්චර වැරදුනේ අපට? මුලින් මේක හදන්න තිබුණානේ. මෙච්චර පිරිසක් බිය වෙලා හැම ටවුමක් ආක්‍රමණය කළා, මෙච්චර දේවස්ථාන ඇදිලා, මෙච්චර දේවල් වෙනක අපි කොයිද හිටියේ? ඇයි ඒ කට්ටියට සිල් දෙන්න බැරි වුනේ? බුදුහාමුදුරුව කවුද කියලා ඒ කට්ටියට කියලා දෙන්න ඇයි අපි අදක්ෂ වුනේ? ඒ කට්ටිය බෞද්ධිය කරගන්න ඇයි අපට බැරි වුණා? ඇයි අපි දුර්වල වුනේ? ඒ දුර්වල කන් නිරවැරදි කරන්න එපා. ඒ අඩුපාඩු හදන්න එපා. ඒවට නේද අපි සාකච්ඡා කරන්න ඕනේ. නැති දෙයකට අපි සාකච්ඡා කරන්නේ. අර කොළඹ ගිය වෙලාවේ මට මුතුන් මන්තේ කම් වුණා. මම දන්නේ නැහැ මුස්ලිම් කියලා කතා කරනකොට මට පොඩි වෙනසක් දැනුණා. මං ඇහුවාම කිව්වා ඔව් කියලා. මං ඇහුවා ඔයගොල්ලෝ මෙච්චර ප්‍රශ්න ඇති කරන්නේ ඇයි මාත්‍යා රටේ? කියන්න මම කතා කරන්න නිලධාරින්ට. ඒක අපි සාධාරණයක් කරා. මොකද්ද ප්‍රශ්නේ? අපිට මේ රටේ උරුමය ඕනේ. කෙලින්ම කිව්වේ මනස. මට ඉනා ගියා. උපාසක මාත්‍යක නාමඳුරනේ ප්‍රශ්නයක් මං කක් මුකුත් වෙන්නේ පොඩ්ඩක් ඉන්න. උරුමය මොනවා සම්බන්ධයෙන්ද? අපිට මේ රටේ ජීවත් වෙන මං කියම් කොයිද ඉපදුනේ? ලංකාවේ. උපන්නේ තියනවාද? ඔව්. ඐඩෙන්ටිටි තියනවාද? ඔව්. ඉතින් මිනිස්සේ තවත් මොකද ඓතිහාසිකය? උපන්නේ ඐඩෙන්ටිටි තියනවනේ මානසික ජීවිත ඓතිහාසික ලැබිලානේ. ඉපදෙනකොට ලැබිලා. ඒක අමතක වෙලා. මං අහුව ඐඩෙන්ටිටි නිතරම පැයෙන් පැයට බලන්න මට ජීවත් වෙන අයිතිය නැකෙන් තියෙනවා. එහෙම බැලුවන ඔයා එක ඉල්ලන්නේ. ඔයාට අයිඩෙන්ටි තියෙන බව ඔයා දන්නේ නැහැ. ඔයා මේ ලංකාව ඉස්පිරිතාලේ කිපදිලා උප්පැන්න තියෙන බවත් ඔයා දන්නේ නැහැ. ඒ නිසා ඔයා හිතනවා මම පිටසක්වල ජීවේ. ඒවත් නැත්නම් පිටරටින් ආපු කෙනෙක් මට පුරවැසි භාවේ නැහැ. ඒ නිසා මට ජීවත් වෙන්න බෑ. ඒ නිසා මට ජීවත් වෙන්න අයිති ඕනේ. කීලක කල්ලාගෙන ඉන්නවා. ඉපදෙනකොට මේක ලැබිලා ඉවරයි. ජීවත් වීම අයිතිය දීලා ඉවරයි. අයිඩෙන්ටි හදනකොට ඒක තවත් ඔප්පු වෙලා ඉවරයි. තවත් මොකද ජීවත් වීම අයිතිය? ඒ මනුස්සයා ලැජ්ජාවටපත් වෙනවා. ඒ මනුස්සයාට කතා කරන්න දෙයක් නැහැ. ඒ මිනිස්සු මේ රටේ අයිතිය ඉල්ලනවා. උප්පැන්න ලියනකොට අයිතිය දීලා ඉවරනේ. තවත් මොකද්ද අයිතිය ඉල්ලන්නේ? ඒ මිනිස්සු දන්නේ ඒ මිනිස්සුට අයිතිය දීලා තියෙන බව. ඒ මිනිස්සු දන්නේ ඒ මිනිස්සුන ජීවත් වෙන්න උරුමය දීලා තියෙන බව. ඒක දන්නවනේ ඒ මිනිස්සේ මැසිරෙන්නේ. ඒක කියලා දෙන්නවත් අපි දක්ස නැහනේ. ඒ සරල දේ තේරුම් කරන්න අපි දක්ස නැහනේ. අපි දක්ස වෙලා තියෙන ඒ කට්ටියත් එක ගාගන්න. නිකන් තිර රජයේ දේපල නැති කරන්න. රටේ ප්‍රශ්න නැති කරන්න. තවත් ආර්ථිකය තවත් අඩු කරන්න. තවත් ඩොලර් එක රුපියල් 10කින් 15කින් වැඩි කරන්න. අපි අපේ රටට කරන අකටයුත්තක් නේ. මේ රට බෞද්ධ කරන්නේ කොහොමද කියලා මම කවදාවත් කල්පනා කරන්නේ නැහැ පුතා. මගේ දුර්වලකමක් ඒක. මේ රට බේරගන්න මේ රට බෞද්ධ කරන්න මම කවදාවත් කල්පනා කරන්නේ නැහැ. මගේ දුර්වලකම. මේ රටේ තමයි මම ජීවත් වෙන්නේ. මේ රටේ අයගෙන් තමයි දානි වළඳන්නේ මම. මේ ලංකා භූමියේ මම ජීවත් වෙලා මේ රට බෞද්ධ කරන්නේ කොහමද මේ රට බේරගන්නේ කොහමද කියලා මම කවදාවත් කල්පනා කරන්නේ මම කල්පනා කරන්නේ මේ පෘථිවිය බෞද්ධ කරන්නේ කොහමද මේ පෘථිවිය අපේ ශාසනය කරන්නේ කොහමද ගෞතම තථාගතයන් වහන්සේගේ විහාරය බවට මේ පෘථිවිය කොහමද පත් කරන්නේ සංඝාවාසය ඇමරිකාව යදනවා එතකොට දානශාලාව මේ නිව්සීලන්ත වල හදනවා කුටි ටික යුරෝප වල හදනවා බනමඩුව පල්ලයට යන අප්‍රිකාව යදනවා ඉලාන උපස්ථාන කුටියේ උඩ හදනවා නෙදර්ලන්තය හදනවා පෝලන්තය හදනවා මේ එංගලන්තය හදනවා එහෙනම් මේක සම්පූර්ණ විවෘත සේනාසනයක් මුළු ලෝකෙම බුදුහාමුදුරන්ගේ විහාරස්ථානෙ වෙන්න ඕනේ මේ පෘථිවිය බුදුහාමුදුරන්ගේ ආරණ්‍යයක් වෙන්න ඕනේ මේ පෘථිවි තරලය බෞද්ධ තරලයක් වෙන්න ඕනේ බෞද්ධ ප්ලැනට් එකක් වෙන්න ඕනේ අපි කවදාවත් මේ ග්‍රහය බෞද්ධ කරන්න උත්සාහ කළේ නැහෙනි අපි මේ ලෝකය බෞද්ධ කරන්න උත්සාහ කළේ නැහනේ. අපිට තියෙන පොඩ්ඩක් පටු සල්ප මේවනේ. පටු හදාසකම. අර පොඩි ළමයි වාගේ ගේ ඇතුලේ පොඩි සරං කෑල්ලක් මොනාර සාරියක් පටලලා පොඩි ගෙයක් හදනවා. අදලා සෙල්ලම් කරනවා. ඇව්වම් කියන එක අපේ ගේ කියලා. ගේ ඇතුලේ ගේ හදලා. එහෙම එකක් නෙමෙයිද මේ කරලා තියෙන්නේ. අපේ අරමුණ වෙන්න ඕනේ බුදුදාම ලෝකෙට ගෙනියන්න. අපේ ප්‍රතිපත්තිය වෙන්න ඕනේ මුළු ලෝකෙම කට්ටිය බෞද්ධ කරන්න. මේ රටේ අප කරන්න නෙමෙයි මුළු ලෝකෙම අපේ කරන්න ඕනේ. ඒක වෙන්නේ භාග්‍යතුන් වහන්සේ මුළු ලෝකෙම පිළිගත්තොත්. සියලුම රටවල් බුදුදාම පිළිගන්න ඕනේ. සියලුම රටවල් බුදුදාම අනුගමනය කරන්න ඕනේ. බුදුන් සරණ යන්න ඕනේ. එදාට සිංහලට කියලා රටක් අවස්සේ නැහැ. මුළු ලෝකෙම සිංහල රටක් තමයි. බෞද්ධ රටවල් කියන්නේ අපේ. එහෙනම් අපට කියලා රටක් අවස්සේ නැහැ. කවදාවත් අපි ලෝකෙට බුදුදාම දෙන්න මුළු ලෝකේ බෞද්ධ කරන්න අපි උත්සාහ කළේ නැහැ. අපි උත්සාහ කළේ මේ මේ මේ දූපත බේරගන්න. ලංකාව කියන්නේ රටක් නෙමෙයිනේ. කවුද කිව්වේ රටක් කියලා? දූපතක්. ශ්‍රී ලංකාව ඉස්සන්න අයිලන්ඩ් කියලා කියන්නේ. ඒක අයිලන්ඩ් එක රු දූපතක්. මුතු වැටිය කියලා නේ කියන්නේ. දූපත බේරගන්න උත්සාහ කරනවා. ලෝකේ බේරගන්න උත්සාහ කරන්නේ නැහැ. අපි හැමෝම මාර්ගය වඩලා, ගුණ ධර්ම වඩලා අපි හැමෝම රාත් වෙන්න ඕනේ. මේ සංසාරේ දුක නිවාගත්තේ කොහමද? ඉපදීම නැවතුවේ කොහමද? ඒක කියලා ලෝකෙට කියන්න ඕනේ. එතකොට ඒ කට්ටියගේ දුක නිවෙනවා. නිවෙන හැමෝම බුදුන් සරණ යනවා. එතකොට මුළු ලෝකෙම එකම බුද්ධ ශාසනය. මුළු ලෝකෙම අපේ. අපි කියන්නේ කවුද? මුළු ලෝකෙම මිනිස්සු. එතන ભેදයක් නැහැ. පිට කෙනෙක් නැහැ. මේ සංකල්පය මුදුන්පත් කරගන්න අපි කවුරුත් උත්සාහ කරන්නේ නැහෙනි. වෙලාවක් නැහැ. වෙලාවක් නැහැ. පෞල් ජීවිතේට වෙලාවමදි ළමයි නඩත්තු කරන වෙලාවමදි රස්සාවට වෙලාවමදි හැම භවෙම ඉත ඕකනේ කරන්නේ අම්බ කරන එකයි කන එකයි බොන එකයි ළමයි හදන එකයි ඕක තමයි කරේ. ඇයි මේ භවෙවත් ටික වෙනසක් හිතන්නේ නැත්තේ? කවදාවත් වෙනසක් හිතන්නේ නැහැ නේ. හැමදාම එකම දෙන්නේ කරන්නේ. කිරියම්ම කිරියත්තත් ඕක කරලා නෙමෙරුනේ. දැන් අම්මා තාත්තත් ඕක කරලා නෙවෙයි වයසට ගිහිලා තියෙන. දැන් අපිත් ඒකම කරන්නේ ඇයි? අපි ටික වෙනස් විදිහට හිතන්න එපා ඒ ලෝකේ. එහෙම හිතන්න ඕනේ කියලාවත් අපට තේරුන්නේ නැහැ නේ. අන්‍යාගමිකයෙක් දැක්කොත් එයාව රටෙන් පන්නන්නේ කොහමද කියලා නෙමෙයි මම කල්පනා කරන්නේ. එයාට සිල් දෙන්නේ කොහමද කියලා. එයාව උපාසක උපාසිකාවක් කරන්නේ කොහමද? එයාට ගෞතම බුදුන් වහන්සේව අඳුන්වලා දෙන්නේ කොහමද? ඕමයි මම කල්පනා කරන්නේ. මේ විදිහට අපි හැමෝම කල්පනා කරන්න මේ ප්‍රශ්න එකක්වත් නැහැ නේද? නිලධාරියෙක්වත් එන්නේ රත්සීමේ කතන්දරේ කියන්න ඒ කට්ටියට ඒක වටිනවා. බෞද්ධකම බේරගන්න එපා කියන්න. බෞද්ධකම ලෝකෙට බෙදන්න කියන්න. බේරගත්තොත් ඒ කියන්නේ බැංකුවේ දැම්මා වගේ. ඒක විඩ්‍රෝ කරලා දාහනියදලා හැමෝටම බෙදන්න කියන්න. භාග්‍යතුන් වහන්සේගේ ධර්ම කියන එක මේ අංගණ එකක් නෙමෙයි විවෘත කරන එකක්. නිවලා තියෙන එකක් නෙමෙයි පත්තු කරන එකක්. එතකොට තමයි ඒ ආලෝකයේ වී දෙන්නේ. පාන පත්තු කරන්න ඕන. නිවලා තියන්නේ නැහැ. බුදුදාම කියන්නේ අපේ කියලා මේක පටු කරලා අපේ කණ්ඩායම අපේ පිරිස කියලා එහෙම ආරක්ෂා කරන එකක් නෙමෙයි. අනිත් අයට මේක බෙදන්න ඕනේ. හැමෝම බෞද්ධ බවට පත් වෙන්න ඕනේ. ඒ සංකල්පෙට වැඩ කරන්න. නැත්නම් ඒ හින්න දිස්ත්‍රික්කෙත් මේ විශාල ප්‍රශ්න වලට මුහුණ දෙයි. කොහොමද ඉතින් සාකච්ඡා කරනවා කියලා කියන්නේ ඉතින් ඒක ජාතිවාලියක්නේ. අපි සාකච්ඡා කරනවා වගේ කට්ටිය සාකච්ඡා කරනවා. ඉතින් කවදා දවසක ඉතින් ගැටෙනවා. ඒකටත් බෙටඩින් දාන්න ඕනේ රජේ මුදල් වලින්නේ. දැන් ඔළු පලාගෙන ගියාම ඕගොල්ලෝ මේ නිකන් ගහගත්තේ කියලා ඇඩ්මිට් කරන්න නැතුව බෑනේ. ඒ කට්ටිය ඇඩ්මිට් කරන්න ඕනේ. මම උන් දාන්න ඕනේ. දොස්තර මාතුන්ට පඩි ගෙවන්න ඕනේ. නර්ස්ලාට පඩි ගෙවන්න ඕනේ. කරන් බිල් වතුර බිල් ගෙවන්න ඕනේ. තවත් රට පල්ලයට යනවනේ. අපි ගහගත්තත් රට පල්ලයට යනවා. අපි අමනාප වුණත් රට පල්ලයට යනවා. සමගිය මිටියොත් රට උඩට යනවා. පුංචි දෙය අපිට තේරුන්නේ නැහැ. සරල දෙයක් මේක තේරුන්නේ නැහැ. මූණ වාගෙන යන්න එපා කියලා අපි පළපාලි යනවා නේද? කළු දාගෙන මූණ වාගෙන යන්න එපා. ඇතුළෙන් පිරිමිද ගන්නද අපි දන්නේ නැහැ. එහෙනම් මූණ අරගෙන යන්න කියලා. ඒ කියන්නේ මූණ වාන්න එපා කියලා පළපාලි ගියා. සමහර ඇඟේ මේ රෙදි කාලක්වත් නැහැ. යාර කාලක්වත් රෙදි නැහැ. ඒතන් එළුවෙන් යන්නේ. ඒ කට්ටියට වාගෙන යන්න කියලා අපි පළපාලි ගියාද? අපේ සංස්කෘතිය අපේ බෞද්ධ රටට මේක ලොකු ප්‍රශ්නයක්. කොච්චර රාගය දෙනවද මිනිසුන්ට? මොනතරම් දූෂණ වැඩි වෙලාද? මොනතරම් මිනිස් අනාචාරය ඇසිරෙනවද? ඒක දැක්කම මිනිස් කිසිත් පාලනේ නැහැ. ඒකට කවදාද අපි රැස්වීම තිබ්බද? කවදාද මීටින් දැම්මද? පොඩි ඇල්ලුවද? පාරේ පළපාලි කියද නැන්නේ? ඒ කියන්නේ එළියෙන් ගියහට කලන්නේ නැහැ. වාගෙන යනකම පළපාලි යනවා. බලන්න අපේ බෞද්ධකම කොච්චර පිරීලාද කියලා. වාගෙන යන්න තානන්ලු. කෑ ගන්නවා මාධ්‍යට කිව්ලා. මේ එළියෙන් යනවා. ඒකට කෑ ගන්නෑ. හරි ශ්‍රේෂ්ඨයි නේද අපේ බෞද්ධකම? ඇයි අපට බලාගෙන යන්න තියෙන්නේ පාය පාරවල්? ඒ නිසා ඒක ආසයි. තව ටිකක් අඩු වෙන. රෙදි කාලද? යාර කාලද? අරි කාලෙන් අඳින්න කියනවා. එතකොට යට ඉතගෙන ඉන්න බෑ, ඉඳ ගන්න බෑ, ඇවිදින්න බෑ, අඩියක් උස්සන්න බෑ. ඒකට හරි ආසයි බලාගෙන යන්න. වාගෙන ගියම කෑ ගන්නවා. ඒකට විරුද්ධයි. එහෙම වාගෙන යන්න බෑ. බෞද්ධ රටේ එළුවෙන් යන්න ඕනේ. එහෙම අඳින එකත් හරි කියලා මම කියන්නේ. මේ අඳින එකත් වැරදි කියලා මම කියන්නේ. හිතන්න ඕනේ අපි. අපිට යම්කිසි ප්‍රතිපත්තියක් තියෙනවා. අපි මොකටද කතා කරන්නේ කියලා අපි දැනගන්න ඕනේ. අරයා මේම කරා, මෙයා මේම කරා කියලා අපි විවේචනය කරනවා. එහෙම විවේචනය කරන මම හරිද? විවේචනය කරන මට තියෙන අයිතිය මොකද්ද? අනුන්ගේ ඕපද උප කියන්න, අනුන්ගේ දොස් කියන්න, ඒක ආගේ චරිත ඝාතනය කරන්න. ඒතර මගේ චරිතයක් කැළල් වෙනවනේ. බෞද්ධයම කරන්නේ. බෞද්ධ අනිත් අය එලා දකින්නේ. විවේචනය කරන්නේ, අපහාස කරන්නේ. කිසිම කෙනෙක් නින්දාවටපත් කරන්නේ නැහැ බෞද්ධයා. බෞද්ධයා කියන්නේ අනිත් අයගේ ගුණ දකින්න කෙනා. වැරද්ද පවා නිවැරදිව දකින්න කෙනා. අනිත් අයට ප්‍රශංසා කරන කෙනා. හැම මොහොතෙම ඕනම දුකක් තමන් විඳගෙන අනිත් අයට යහපත කරන කෙනා. මෙයා තමයි බෞද්ධයා. කො අපේ මේ චරිතවල මේ බෞද්ධකම නැහනේ. මේ බෞද්ධකම තියෙනවනම් මෙච්චර ප්‍රශ්න එන්නේත් නැහනේ. අඩුපාඩු දුර්වලකම් අදාගන්න. කමටම් ප්‍රශ්න මොකක් තියෙනවද? මාර්ගය පිළිබඳ මොකක් ප්‍රශ්න ගැටලු තියෙනවද? දැන් කවුරු හරි පිට කෙනෙක් අපේ කට්ටියට ගැව්වොත් මොනවද කියන්නේ? අන්‍යාගමිකයෙක් අපේ කෙනෙක්ට ගාලා කියලා නේද? කොච්චර වැරදිද කියලා. අපේ කෙනෙකුට ගාලා කියලා නෙමෙයි කියන්නේ. අපේ කෙනෙක් ගුටි කාලා කියලා. මම අපේ කෙනෙක් ගුටි කාලා තියෙනවා. ඒකට ගාපු කෙනා ගැන අපි කතා කරන්නේ නැහැ. ගුටි කාපු කෙනා ගැන අපි කතා කරන්නේ. ඇයි එයා අපේ කෙනෙක්නේ? බලන්න මේ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට පවා මේ රටේ කෝලාහල ඇති වෙන විදිහට අපි ඉදිරිපත් කරන්නේ. අපේ කෙනෙකුට ගාලා. ගාලා. ගුටි කාපු කතාවක් කියන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන සංකල්පය තුළම කෝලාලයක් ඇති වෙනවා. එහෙම තමයි ගොඩක් මේ පෞගේ දවස්වල ඇති වුනේ. මාධ්‍යයෙන් පවා ඒ කියනකොට එහෙම තමයි කියන්නේ. දෙන්නේ දබර වෙලා තිනවා. ඇත්ත ඒකනේ. මුස්ලිම් මනසේක අපේ සිංහල මනසේකට ගාලා ඕම තමයි කියන්නේ. ඒතකොට එතන දෙන්නේ දබර වෙච්ච එක නෙමෙයි, ಜಾති දෙකක් කැපෙච්ච කතාව මේ කියන්නේ. දෙන්නේ දබර වුණා. එහෙම කිව්වම ඇතිනේ. ඒක පොලිසියෙන් ඒ නීතිය ක්‍රියාත්මක කරයිනේ. එහෙම කියන්නේ අර ಜಾති දෙක කියනවා. ඒ වර්ග දෙක වෙන වෙනම අයිඩෙන්ටිෆයි කරනවා. එතකොටනේ රට කැළඹෙන්නේ. එතකොටනේ මාධ්‍යර ගොඩාක් තොරතුරු වෙන්නේ. මාධ්‍ය මේ TRP රේට් එක වැඩි වෙන්න එපායි. ප්‍රසිද්ධ වෙන්න එපා. ඒ මාධ්‍ය ප්‍රසිද්ධ කරගන්න අරවා නිකන් තෙල් දාලා අවුල වුණා. සමගියෙන් ඉන්න ඒ අයට කියන්න, ඒ අන්‍යාගමිකයන්ට සිල් දෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න කියන්න. ඒ හයව බුදුදහමට ගේන්න උපාසක උපාසිකාවන් කරන්නේ කොහොමද කියලා ඒව සාකච්ඡා කරන්න කියන්න. ඒ අය නිරපන්නේ, ඒ අය පිටුපාන්නේ, ඒ කට්ටිය පන්නන්නේ, ඒ කට්ටිය විනාශ කරන්නේ, ඒව ගැන සාකච්ඡා කරන්න එපා. ඒක වැරදි, ඒක බුදුදහම නෙමෙයි. ඒ කට්ටිය බෞද්ධයෝ කරන්නේ. ඒ කට්ටිය සිල් දෙන්නේ. ඒකට මොකද අවශ්‍ය වැඩපිළිවෙල? මොන වගේ වැඩපිළිවෙලක් දියක් කරන්න ඕනේද? මොන වගේ ක්‍රමවේදයක් ඒකට ගැලපෙන ඕනේ සාකච්ඡා කරන්න ඕනේ. 2050 වෙනකොට ආතර් සීක්ලක් තුමා කියන මුළු ලෝකෙම බුද්ධාම විතරයිලු තියෙන්නේ. මේ විදිහට කිය බුද්ධාම කොහොම තියෙන්නේ? බුද්ධාම අපි කාටවත් දෙන්නේ නැහනේ. එහෙම ගන්නවට කැමතිත් නැහනේ. දැන් මේ தත්ත්වයේ මත මුස්ලිම් මිනිස්සේ පෑදිලා ඇවිල්ලා පැවිදි වුණා. දැන් ඒ මිනිස්සව tire දාන්න ඕන අපි. IS කට්ටිය කියලා. ඇත්තටම බුදුදහමට දැන් පෑදෙන්නත් බෑනේ මිනිස්සුන්ට. පෑදුණත් ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෑ. පෑදිලා මානකම කරන්න දෙන්නෙත් නැහනේ. අපි බලන්නේ ඒක ඕනේ. බුදුදහම කියන්නේ විවෘත එකක්. ලෝකේ ඕනම කෙනෙකුට පිළිගන්න පුළුවන් එක. ඕනම කෙනෙකුට බුදුන් සරණ යන්න පුළුවන්. ඒකට තානමක් නැහැ. ඒකට නිදාස ඉඳ දෙන්නේ ආයත. බුද්ධාම වැළඳ ගන්න අරින්න. බුදුන් සරණ යනවට අපි විරුද්ධ වෙන්න අවශ්‍ය නැහැ. අපි බෞද්ධ වශයෙන් ඇයි අපි මේ අනුදේවල් කරන්නේ? මාධ්‍යට තේරෙන්නේ නැහැ. ඒ කට්ටිය ඉතින් අම්බ කරන්නේ බලන්නේ. මොනවර එක කවුස්සන්නමයි බලන්නේ. ලුණු ඇඹුල් දාලා ඒක වැඩි කරනවා. අපි බුදුන් සරණ කට්ටිය. අපි හොඳට බණ අහනවා, අපිට තේරෙනවා යමක්. එතකොට අපේ සීමාවෙන් අපේ සමගිය හදන්න එපා. ඒ කියපු දේවල් නිවැරදි කියලා හිතනවා නම් විතරක් පිළිගන්න. ඒක වැරදි කියලා හිතනවා නම් කමක් නැහැ. ස්පිතාලෙන් ඒ වේදන් දරයි. ගැටෙන්න ප්‍රශ්නයක් නැහැ.